මන්ත්‍රීපාල මහත්තයත් මේක දුන්නේයි අපි හිතනවා මේක දුන්නේ ඒගොල්ලෝ මේ 19 සංශෝධනයට උදව් ගැනීම සඳහා දෙන උදව්වක් ලෙස තමයි මේ හිටපු ඇමතිවරුන්ට ඔක්කොටම වාහන දෙකුයි ඉන්ධනයි රීදුරුයි දුන්නා නිකන්. දැන් මොකදලා තියෙන්නේ? වාහන දෙකක් අරගෙන ඉන්ධන ටිකක් අරගෙන රීදුරු දෙන්නත් අරගෙන අවසන් ගත්තොත් දැන් ඒගොල්ලෝ 19 පරද්දන්නත් ආයෙ වැඩ ගන්න පටන් ගන්නවා. Tamanṭa වාසි ගන්නකොට වාදිවාදනට වාසි ගන්නවා ජනතාවට වාසි ගෙන නීතියක් ගෙනාම බලාගෙන හිටියා අලුත් ආණ්ඩුව පරණ කාලේ හොරකම් කරපු හොරුන්ට දඬුවම් දෙයි කියන. දැන් මොකදලා හොරුන්ට දඬුවම් දෙනවා වෙනුවට දැන් අලුත් ආණ්ඩුව මොකද කරන්නේ? දඬුවම් දෙන්න ඕන යාතිය හොරු ටික. උසාවියට කැඳවලා දඬුවම් දෙන්න ඕන හොරුන්ව ජනාධිපති කාර්යාලයට කැඳවලා ඇමතිකම් දෙන්න පටන් ගන්න. ඔක තමයි වෙලා තියෙන්නේ.